2013 වසරේ 10 මාසේ 20 භාවනා වැඩසටහන. බොහෝ දෙනා ධර්මය හොඳින් දන්න පිරිසක් නිසාම මේ මොහොතේ ඉඳලා මාතෘකාව දේශනාව නෙමෙයි, මම කවුද, මා යනුවෙන් මම සෑම දිනකම ආමන්ත්‍රණය කරේ කවුරු වෙනුවෙන්ද, දැන් බලන්න තමා දෙසට හැරෙන්න, තමන්ගෙන් තමන් විමසන්න. සෑම දිනකම මම යයි ආමන්ත්‍රණය කරේ කුමන දහමකටද? ඔබ අත් දකින්න, මම කියන සංකල්පයෙන් එහාට ගිහිලා මම දකින්න, මම ප්‍රත්‍යක්ෂ කරගන්න. ඇත්තටම මම කියලා කතා කරන්නේ මගේ සිතුවිලි පද්ධතියටද, කායික ලේයට මස්නහර කෙස් වලටද? එහෙනම් සිතුවිලි පද්ධතිය කාගේද? ඒ සිතුවිලි පද්ධතිය මගේද? මට උවමනා විදියට පවතිනවද? කාය ශරීරය මගේද? මට උවමනා විදියට පවතිනවද? මෙතන මමෙක් නැහැ කියලා කියන්නේ මම, මමෙක් ඉන්නවා කියලා කියන්නේත් මම. ඒ දෙකම කියන මම කවුද? මමෙක් නැත කියා ප්‍රකාශ කරන මම කවුද? මමෙක් ඇත කියා ප්‍රකාශ කරන කෙනා කවුද? අන්නේ මමත්වයේ සොයා යන්න. ගැඹුරින් ගැඹුරට ඒ මමත්වයේ සොයා යන්න, විදර්ශනා කරන්න. කොවත් නොහිත ඉන්න එක වැදගත් වෙන්නේ නැහැ. විමසුන් බුද්ධිය අවදි කරගන්න, විමසන්න. මොනවද විමසන්නේ? මම ඇත කියා කියන්නේ කවුද? මම නැත කියා කියලා කියන්නේ කවුද? මම ඇත කියා කියන්නේද මමත්වය? මම නැත කියා කියන්නේද මමත්වයයි? ඒ දෙකටම මූලික පදනම වුණු ඒ කරුණු දෙකම ප්‍රකාශනය කරන පුජ්‍යලත්වය කවරක්ද, කුමක්ද? එය ගැඹුරින් පරේක්ෂණය කරන්න. මේ මොහොතේ මේ ගවේෂණය කරන්නේද මමද? මමත්වයේ ස්වභාවය තමයි කරුණාග්‍රහණය කිරීමට උත්සාහ කිරීම. කරුණාග්‍රහණය කිරීමට උත්සාහ කරන වැඩපිළිවෙලක නම් ඔබට මමත්වයේ හඳුනගන්න බෑ. මමත්වයේ ගවේෂණය කිරීමේ ස්වરૂපය තමයි කරුණ ග්‍රහණය කිරීම නෙමේ, කරුණු ග්‍රහණය කරන මම කවුරුද? එවිට අපි ගමන් කරන්නේ කරුණ ග්‍රහණය කරන්න නොවේ. අන්න ඒ විදිහට තම පරේක්ෂණය සිදු කරන්න. මමත්වයේ ස්වરૂපය තමයි කරුණක් කරා ගමන් කිරීම. මමත්වයේ ගවේෂණය කිරීමේ ස්වરૂපය තමයි කරුණක් කරා යොමු නොවීම. ඒ කරුණු ග්‍රහණය කිරීමට යොමු වන කෙනා කවුරුන්ද කියලා අවබෝධ කිරීමට උත්සාහ කිරීම. මේ මොහොතේ පරිහරණය කරන මනසේ මමත්වයක් දැනෙනවාද? නාමිකව පුජ්‍යලයා දැනෙනවාද? ක කෙනෙක් සැරිසරන ආකාරය ඔබට දැනෙනවාද? ඒ පුජ්‍යලත්වය කවරක්ද? ඒ දෙසට ඔබගේ අවධානය යොමු කරන්න. ඒ පුජ්‍යලයා දැක ගන්න. ඒ පුජ්‍යලත්වයේ ස්වરૂපය දැක ගන්න. කිසිදු දෙයකට බිය නොවන මහා ඉදිතරකමක් ඔබේ මනස තුල ඇති කර ගන්න. ඔබේ ඉදිරියට මරණය පැමිණියද එය මරණය පසු කර යන්න. මරණයට බිය නොවන්න. මරණ ධර්මතා කිසිවක් තමාට අයිති නොවන වග තේරුම් ගන්න. තමාට අන් අය තියා තමාවත් මමවත් මට පිහිට නැති බව තේරුම් ගන්න. ඉදිරියටම යන්න. ඒ ඉදිරි ගමන කිසිදු දිශාවක් කර නොගන්න. ඒ ඉදිරි ගමන ඉදිරියක් හෝ පිටුපසක් නොමැති ගමනක් කරගන්න. ඒ ඉදිරි ගමන පුජ්‍යලත්වයෙන් තොරව ගමන් කරන්න. ගමන් කිරීමක් නොමැති ගමන් කිරීමක්. අරමුණක් හෝ දිශාවකට ගමන් නොකිරීමක්. ඒ ගමන, ඒ ස්වභාවය ඔබ තුළ පුබුදවා ගන්න. ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුගතවද ඔබේ මනස මේ මොහොතේ පවතින්නේ? නිතරම බලන්න. කිසිදු සංඥාවක්, කිසිදු අරමුණක්, කිසිදු සංකල්පයක් ග්‍රහණය නොකොටද මා සිටින්නේ? එයයි වැදගත්. කිසිදු සංඥාවක්, කිසිදු අරමුණක්, කිසිදු බලාපොරොත්තුවක් ග්‍රහණය නොකතයි මා සිටින්නේ. ග්‍රහණය නොකරයි මා සිටින්නේ. ඒ මගේ පැවැත්මක් නොවේ. එය ස්වභාව ධර්මයේ පැවැත්මයි. පැවැත්මක් නැත හෝ ඇත කියා ප්‍රකාශ කිරීමට කරුණු කාරණා නොමැතිව සිටීමට හැකිනම් ඔබ ධර්මයේ තුල සිටිනවා. සියල්ල අත්හරින්න. සියල්ල යන වචනෙහි තේරුම අතහැරීම ද අත්හරින්න. මෙහෙයවන්නා ද අත්හරින්න. වෙනස් කරන්නා ද අත්හරින්න. ප්‍රභේදනය කරන්නා ද අත්හරින්න. සියල්ල අත්හරින්න යනු තේරුමයයි. සියල්ල අත්හරින්න. කිසිවක් ලබා ගැනීමට හෝ කිසිවක් වෙනස් කිරීමට මේ කාලය නොයොදවන්න. යොදවන්න එපා. කිසිවක් ලබා ගන්නා වූ කිසිවක් වෙනස් කරන්නා වූ පුජ්‍යලයාම හඳුනා ගන්නවා මිස කිසිවක් ඔබ වෙනස් කළ යුතු නැහැ. කිසිවක් ඔබ ලබා ගත යුතු නැහැ. ලබා ගැනීමේ අරමුණ ඇත්නම් එය මමත්වයයි. ඒ තුලින් ඔබ බැහැරවන්න. වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ මමත්වයයි. ඒ තුලින් ඔබ බැහැරවන්න. ඔබ ඉන්නා විදියට ස්වභාවිකව සිටීමට ඔබට අවශ්‍ය නම් ඒ ඔබගේ මමත්වයයි. සියල්ලගේ නිදහස් වීම යනු මෙහෙවන්නාගෙන් ප්‍රාර්ථනා කරන්නාගෙන් වෙනස් කරන්නාගෙන් ඒ ක්‍රියාකාරක මූල ධර්මයෙන් ක්‍රියාකාරක මූල සිද්ධාන්තයෙන් ඔබ නිදහස් විය යුතුයි. නිදහස් වීමයි නිරායාසේ නිර්වාණය. නිරායාසේ anu ආයාසයක් පැතීමක් බලාපොරොත්තුවක් මෙහෙයවීමක් කිසිත්ම නැති ස්වභාවයක්. ඒ ස්වභාවය පවතින්නේ ගැඹුරුම අධ්‍යාත්මික මනසේ. බාහිර වත්පිළිවෙත් කරන සම්මුති මනසකුත් තියෙනවා. ලෝකය ඥානනය කරන ග්‍රහණය කරන අධ්‍යාත්මික මනසකුත් තියෙනවා. ඒ අධ්‍යාත්මික මනසෙන් තමයි මේ නිරායාසේ නිර්වාණය අඳුනගන්නේ. මේ ලෝකේ මුලින්ම ඉවත් කරන්න කිව්වේ තථාගතයන් වහන්සේ සක්කාය දිට්ඨිය, තෘෂ්ණාව, ද්වේෂය, තණ්හාව, ලෝභය, ඉරිසියාව, ඒව නෙමෙයි. මුලින්ම ඉවත් කරන්න කිව්වේ සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය. ඉතින් සමහර අයට මෙතන ඉන්න අයට ආත්ම දෘෂ්ටියක් අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒ ආත්ම දෘෂ්ටිය හසු වෙනවා වෙන්න පුළුවන්. තමන්ට මමෙක් හසු වෙනවා නම්, පුජ්‍යලත්වයක් හසු වෙනවා නම්, ඒ කියන්නේ තමන් කරන්නේ කරවන්නේ මෙහෙවන්නේ කියන දේ තුල තවම ඉන්නවා. ඒ සිටින තාක්කල් පැමිණෙන වේදනාව තමාගේ හැටියට බාර ගන්නවා. තමාගේ ආත්මයේ හැටියට, ජීවිතයේ හැටියට, මගේ හැටියට බාර ගන්නවා. දුක මගේ දුක කියලා විඳිනවා. සතුට මගේ සතුට කියලා විඳිනවා. නමුත් මේ මමෙක් අහුවෙන්නේ නැති මට්ටමට අපේ මනස දියුණු කළාම දුක පැමිණියත් ඒ ගලාගෙන යාවේ. සතුටක් පැමිණියත් ඒ ගලාගෙන යාවේ. ඒ දුක් ඇතිවීමටවත් සතුටක් ඇතිවීමටවත් හේතුකාරක මූල බීජ අන්තගාමී ලෙස ඇලෙන ගැටෙන ස්වභාවය නැති වෙනවා. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. චේතනා කර්මය කියන එක යොමු කරන්නේ නැහැ. විමුක්තිදායකව සිටිනවා. චේතෝ විමුක්තියෙන් සිටිනවා. සිතුවිලි තියෙනවා, චේතනාව නැහැ. හාරක තියෙනවා, ගැඹුරු මනසින් මම මගේ ග්‍රහණය වෙන්නේ නැහැ. නිවසක් තියෙනවා, ගැඹුරු මනසින් මම මගේ කියලා ග්‍රහණයක් වෙන්නේ නැහැ. ශරීරයක් තියෙනෝ ගැඹුරු මනසින් මම මගේ කියලා ග්‍රහණය වෙන්නේ නැහැ. චේතෝ විමුක්තිය. චේතනාත්මක කර්ම සකස් වීම කාන්නේ නැහැ යා. පුජ්‍යලේ කැටියට බලන්නේ නැතුව සියලුම කරුණු කාරණා දිහා මේ ලෝකෙ දිහා බලන්න පුළුවන්. නැත්තම් ලෝකෙ මිනිස්සු බලන්නේ මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මං සිංහල කෙනෙක්, මං දෙමළ කෙනෙක්, මම මුස්ලිම් කෙනෙක්, මම ක්‍රිස්තියානි කෙනෙක් කියලා තමයි ලෝකෙ මිනිස්සු බලන්නේ පුජ්‍යල මමත්වයේ තුල. තමන්ගේ බැඳගත් දෘෂ්ටියට අනුව දැන් දෘෂ්ටි බැඳගන්නේ නැතුව දකින්න අන්න තථාගත දර්ශනය. කියන්නේ තියෙන ස්වභාවය, සජීවී ස්වභාවය, ආකල්පමය වලින් කිලිටි නොකළ ධර්මය මේ ලෝකේ දකින්නවා. ආකල්පය තුලින් කිලිටි නොකළ පටපිටාවක් ඔබ දකින්නවා. නැත්තානි සියලුම මිනිස්සු ආකල්ප වලින් කිලිටි වී සිටින්නේ. ඒ කිලුට ඔබ ළඟ නැත්තම් ඔබ දකින්නේ තථාගත ත්වයයි. ඒ තථාගත ත්වය තුළ ඔබට පේනෝ එහි තියෙන ආකල්පමය ස්වરૂපයකින් තොරව තිබෙන සැබෑ ස්වභාවය. ඒ ස්වභාවයේ මානසික වේදනාවක්, මානසික සංඥාවක් නොවේ. ඒ වේදනාව ස්ත්‍රියක් විසින්, පුජ්‍යලයෙක් විසින්, ඇසක් විසින් දකිනව නොවේ. ඒ ස්වභාවය මා දකිනවා, මට පෙනෙනවා නොවේ. එයයි මමත්වෙන් තොරව අපූර්වත්වයේ දර්ශනය. ඔබට ඒ පෙනෙනවාද? ඔබට ඒ දැනෙනවාද? ඔබට ඒ හැඟෙනවාද? ඒ හැඟින් නැත්තම්, ඒ පෙනෙන්නේ නැත්තම් ඔබ යම් කිසි කාරණයක ඇලී ඇති, ගැලී ඇති, දෘෂ්ටි කර ඇති, මමත්වය කර ඇති, උපාදානය කර ඇති. ඒ වරද සොයන්න. ඔබට පටලැවුණු තැනක් තියනවද? එය ලිහා ගන්නට වෙරදරන්න. බැඳපු පුජ්‍යලේ ඉස්සරහට යන්න බලද්දි යම් තැනකින් තමන්ට තේරෙනවා තමන් බැඳිලා ඉන්නේ කියලා. අන්නේ බැඳීම්, ඒ වරපටවල් ඇති තැන, බැඳීම් ඇති තැන ලියන්න. ඔබ තුල ඇති ගැටලුව නිතරම බලන්න. දකින දේ දිහා නෙමේ දකින්නා දිස බලන්න. දකින දේ දෙස නොවේ දකින්නා දෙස බලන්න. මේක හොඳට තේරුම් ගන්න, මොලේට ගන්න. අරගෙන ඊට පස්සේ තමන් දිහා බලන්න. දකින දේ නොව දකින්නා දෙස බලන්න. ඒ හොඳට තේරුම් ගන්න. ඒ මෙහෙයවන්න බුද්ධිමය වශයෙන්. දකින දේ නොව දකින්නා දෙස බලන්න. දකින දේ නොව දකින්නා දෙස බලන්න. දකින්නා, දකින දේ, දකින කාරණේ, දකින්නා කවුද? ඒ දෙස බලන්න. නිතරම එය වෙනස් කරන්න. නිතරම නිතරම දකින්නා නොව දකින්න, දකින දේ නොව දකින්නා දෙස බලන්න. එක සැරයක් වෙනස් කරගෙන වැරද්ද හදන් ඉන්නකොට ආයේ වැරද්ද සිදු වෙලා තියෙන්න පුළුවන්. නිවැරදිව ඔබ ඒ දේ සිදු නොකර තියන්නට පුළුවන්. ඒ නිසා තව සැරයක් බලන්න. තව සැරයක් බලන්න. තව තව වෙනස්කම් තුළ තව තව වෙනස්කම් බලන්න. දකින දේ නොව දකින්නා දෙස බලන්න. දකින්නා වූ යමෙක්, බෙදන්නා වූ යමෙක් මා තුළ සිටිද්ද එසේ නොමැතිනම් මහත් වූ විවේකයකින් ඔබට සිටිය හැකියි. දකිනා කෙනෙක් සිටිනම් එය බොහෝ වේදනා, බොහෝ සංකාර, බොහෝ ප්‍රශ්න, බොහෝ පිළිතුරු ඔහු ඇති කරයි, ඔහු නිර්මාණය කරයි. පිළිතුරත් සංකල්පයක්, ප්‍රශ්නයත් සංකල්පයක්. ලෝකයේ තිබෙන පිළිතුරුත් සංකල්පයක්, ප්‍රශ්නයත් සංකල්පයක්. තථාගතත්වය තුළ ප්‍රශ්න නැත, සංකල්ප නැත. තථාගතත්වයේ තත්තාකාරය තුළ ප්‍රශ්න නැත, පිළිතුරු නැත, කිසිදු සංකල්පයක් නැත. පිළිතුරද සංකල්පයක්, ප්‍රශ්නයද සංකල්පයක්. ප්‍රශ්නද පිළිතුරුද ඉක්මවන්න. ඔබ ප්‍රශ්න පිළිතුරු ඉක්මවා ජීවත් වන්න. එවිට ඔබ රාත්‍රිය දනවන, දහවල දනවන, සැපද නොවිඳින, දුකද නොවිඳින, ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද නොවන, ශිෂ්‍යයෙක්ද ගුරුවරයෙක්ද නොවන, කෙනෙක් පුජ්‍යලයෙක් හැටියට ජීවත් නොවන, රූප නැති, කිසිදු වේදනාවක් නැති, කිසිදු සංඥා මෙහෙයවීමක් නැති, කිසිදු සංස්කරණයක් බෙදීමක් නැති, කිසිදු අතීත දැනුමක් නැති, අනාගත දැනුමක් නැති, වර්තමාන දැනුමක් නැති, නිරෝධ වූ, විමුක්තිගත වූ, නිරාමිස වූ, කිසිදු ආමිසයක් නැති සැහැල්ලුවක් ඔබට දැනෙනු ඇති. ඒ ඔබ විසින් ලබන්නක් නොවේ. ඔබ විසින් ලබා ගත්තා වූ දෙයක්ද නොවේ. දැන් බොහෝ දෙනෙකුට පුළුවන් නේ මමෙක් නැතුව ඉන්නේ නේ, මමෙක් නැතුව බලන්න. අවැසිනම් ඕමනාවෙන් මමෙක් දාලා බලන්න පුළුවන්. දැන් මං ආවල් වෙලාවට අහවල් වැඩ ටික කරගන්න ඕන කියලා. එතකොට ඊට ආදාළ සංස්කාර එනවා. ඒ කාය විඥානේ ක්‍රියාකාරීත්වය. අපි දුරු කරන්නේ අධ්‍යාත්මික විඥානේ. කාය විඥානේ කෙනෙක් දාගත්තාම ආයෙ ආ වැඩ කරනවා. කාලසටහන ටයිම් ටේබල් එක එනවා ලස්සනට. අතෙන්ට ගියාම සුදුසු තැන වාසය කරන කිසි ගැටලුවක් නැහැ. සුරක්ෂිතයි එතන. වාහනයක් වගේ තමයි, ගරාජ් එකේ තියෙනකන් සුරක්ෂිතයි. එළියට දමන අනාරක්ෂිතයි. ගරාජ් එක වැඩි කාලයක් දැන් නැතුව හිටියේ තමන්ගේ නවාතැන්පොළ. කොහේ නවතින්නද කියන ප්‍රශ්නේ තිබ්බේ නේ. දැන් නවතින්න තැනක් හදාගෙන තියෙනවා. නවතින්න තැනක් නැතුව හිටපු වහයට දැන් නවතින්න තැනක් තියෙනවා. ඒ නවාතැන්පොළ සොඳුරුයි. ඒක තමයි නිවම්පුරේ. ඈ රුවන්පුරේට වඩා හොඳයි. ඈ නිවම්පුරේ කියන්නේ ඒ තමයි. නිර්වාණ ආවරණයකින් තොරව, බැඳීමකින් තොරව ජීවත් වෙන තැන. නැත්නම් අපි කොච්චර බැඳීම් වලින් ජීවත් වෙනවද? මෙසු නීතියෙන් බැඳලා, ආගම් ධර්ම වලින් බැඳලා, මහත්ය නෝන වශයෙන් බැඳලා, ධර්ම වශයෙන් බැඳලා, රාජකාරි වශයෙන් බැඳලා, හැම දෙයකින් බැඳලා නේ තියෙන්නේ. ඒ බැඳීම් අතර ප්‍රශ්න තියෙනවා, ඒ බැඳීම් අතර පිළිතුරු තියෙනවා, පිළිතුරු ප්‍රශ්න වෙනවා, ප්‍රශ්න පිළිතුරු වෙනවා. ඇත්තම මේ ප්‍රශ්නයි පිළිතුරුයි දෙකම බොරුවක්. ඈ ප්‍රශ්නයි පිළිතුරුයි දෙකම බොරුවක් කියන්නේ ඒකයි. දැන් ප්‍රශ්න පිළිතුරු තියෙනවද අපේ සොන්න මහත්මිය ඉඳන සැන පුදුම සැනසෙල්ලක් මේ පිළිතුරු නැත්තම්. මේ පිළිතුරු තමයි ප්‍රශ්න. ආයි ප්‍රශ්න මතු කරන්න පිළිතුරු. පිළිතුරු නැත්තම් පුදුම නිවන. පිළිතුරු තමයි ප්‍රශ්න බවට පෙරලෙන්නේ. දැන් අපි හෙව්වේ ජීවිතේ පිළිතුරු. දැන් අපි හොයන එකෙන් නතර වෙනවා. හොයනකින් නතර වෙනවා. කාටද මේ පිළිතුරු හෙව්වේ? මට. මට පිළිතුරු හොයලා කවදාවත් පිළියම් සපයන්න බෑ. අපි ගෙවල් දොරවල් හැදුවේ රස්සා කරේ, ධර්මල් හැදුවේ මට පිළිතුරක් වෙන්න. ඒවයින් පිළිතුරක් උනේ නෑ. ඒක මානව ධර්මයක් ඇතියට හොඳයි. ඉෂ්ට කරන්න ඕන, ඉෂ්ට වෙන්න ඕන. ඒක මානව ධර්මයේ ස්වභාවය. නමුත් පිළිතුර තියෙන්නේ මම ඉක්මවා යෑමේ, මම දුරු කර ගැනීමේ, මෙතන මමෙක් නැති කර ගැනීමේ, මම නැති බව අවබෝධ කර ගැනීමෙනුත් නෙමෙයි, මෙතන මමෙක් ඉන්නවා. ඒ මම විහෙත විද්වංශනේ වෙන්න ඕන, අවබෝධ කරන්න ඕන. එහෙම නැත්නම් දුරු කරන්න ඕන. අනුබෝධ කියන්නේ අනුව උකහා ගැනීම, ඉගෙන ගැනීම. අවබෝධ කරන්නේ මේ කරගත්ත දේ, ග්‍රහණය කරගත්ත දේ අත්හරින්න ඕන. ඒක තමයි අවබෝධය. අනුබෝධය ප්‍රතිවිරෝධය අවබෝධය. අව කරනෝ බෝධ නැති කරනෝ. අව කියන්නේ ඒ අවග වෙන කතා කියන්නේ يعني වැරදි කතා. බෝධ නැති කරගන්නෝ. සම්මා සම්බෝධිය කියන්නේ ඒකයි, අවබෝධය. බෝධියක් තියෙනවා, සම්මා සම්බෝධියක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධිය සම්මයක් බෝධිය. ඒ සම්මයක් බෝධිය මුල ඔබට වැඩ ඉන්න පුළුවන්ද? අන්න ඔබ එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් වෙන ඔබ. හැබැයි ස්ත්‍රිය පුරුෂයෙක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ කිසිම ශ්‍රාවකෙක් ස්ත්‍රිය පුරුෂයෙක් නෙවෙයි. අෂ්ට පුරුෂ පුද්ගල, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුද්ගලෙක් වෙන, ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙනකොටම ස්ත්‍රිය පුරුෂයෙක් නෙවෙයි. එයාට ස්ත්‍රී ප්‍රශ්න නැහැ, පුරුෂ ප්‍රශ්න නැහැ. එතන ඉඳලා පුරුෂ ධර්ම නැහැ, ස්ත්‍රී ධර්ම නැහැ. එතන ඉඳලා තියෙන තථාගත ධර්මය කොච්චර වටිනවද? ඒ කියන්නේ තමන් කිසිම පුජ්‍යල ස්වරූපයකින් නැහැ, පෙනී හිටින්නේ නැහැ. කොච්චර වටිනවද? මේ ස්ත්‍රියක් වුණාම තමයි ඊට අදාළ ප්‍රශ්න. එයා විඳින්නේ නැහැ, දුක් විඳින්නේ නැහැ, සතුට වෙන්නේ නැහැ. අමා සැපේ කියලා කියන්නේ ඔතෙන්ට. පුදුම සැපයක් එතන තියෙන්නේ. විඳීමේ සැපේ දවනවනේ. අර අයිස් කැටයක් තියාගත්තා වගේ සීතලෙන් දවනවා. ඊට පස්සේ දුක් වේදනාව අඟුරක් තියාගත්තා වගේ දුකින් දවනවා. ඒ ස්වභාව ධර්මේනුත් එහෙමයි. රසණේ වැඩි වුණොත් ඒකින් දැවෙනවා. සීතල වැඩි වුණොත් ඒකින් දැවෙනවා. පීඩාව. සතුටක් මිනිස්සෙකුට පීඩාවක්, දුකක් මිනිස්සෙකුට පීඩාවක්. වෛරයක් මිනිස්සෙකුට පීඩාවක්, ආදරෙත් පීඩාවක්. දැන් සමහර දරුවෝ ඉන්නවා ආදරේ පීඩාවක් වෙලා. සමහර නෝනවරු ඉන්නවා ආදරේ පීඩාවක් වෙලා. මහත්තුරු ඉන්නවා ආදරේ පීඩාවක් වෙලා. එතකොට මේ ලෝකේ මේ පින්දහම් කරන කට්ටිය ඉන්නේ, ඒගොල්ලොත් දුකෙන් ඉන්නවා, පීඩාවෙන් ඉන්නවා. අපි හොඳ කරලා බැනුම් අහනවා හරි, එහෙම නැත්නම් හොඳ කිරීම නිසා ඇතිවන මානසික පීඩාව තුළ. විසඳුම තමයි පුජ්‍යලයක් නොවේ සිටීමයි. පුජ්‍යලයක් නොවේ සිටින තැන අර ගොම්බඳින කනුව නැති වෙනවා. මමත්වයේනේ ගොම්බදින කනුව මමත්වය. ඔය මමත්වයේ තමයි ආගම් බඳිනවා, දෘෂ්ටි බඳිනවා, ආකල්ප බඳිනවා, පුච්චලෙ බඳිනවා කියලා. කසාද බඳින්නෙත් ඔය කනුවටම තමයි, මමත්වයටම තමයි අල්ලලා. ඈ දැන් කිසිම කසාදයක් නැහැ. ඔන්න ඩිවෝස් වෙනවා. ඔක්කොගේ සියල්ලගේම නිදහස් වෙනවා. ඉතින් හොඳයිනේ. තමා තමාගෙන් ඩිවෝස් වෙනවා මුලින්ම. ඈ ද තමා තමාගෙන් නිදහස් වෙන්න ඕන මුලින්ම. ඊට පස්සේ තමා තමාගෙන් නිදහස් වෙනකොට ඇත්තෙම අනිත් සියල්ලගෙන්ම නිදහස් වෙනවා. දැන් බෞද්ධ ඉතිහාසයේ දෙන්නම මාර්ගඵලලාභී අය අනේ පිටිසිටුතුමා, විසාකා මහ උපාසිකා බලන්න. එක්කෙනෙක් සිටු කෙනෙක්, අනිත් එක්කන මහා රූප රාජිනිය, දෙන්නම මාර්ගඵලලාභී, විවාහයක් ගත කළා, දරුවෝ 16ක් හිටියා. අගේට නිවැරදි දර්ශනයක් ඇතුව, චින්තනයක් ඇතුව එතකොට ජීවිතේ මන ක්‍රමවත් කරනවා, කලමනාකරණය කරනවා, අර මමත්වයේ දුරු වීම සාර්ථකත්වයටපත් කරනවා. මෝහාන්ධකාරයේ බැඳීම් නෙමේ තිබ්බේ, අවිද්‍යාවේ බැඳීම් නෙමේ තිබ්බේ. ඉතින් කෙනෙකුට මේ දර්ශනයට පැමිණියට පස්සේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මෛත්‍රී කියන්නේ මහණෙනි චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ අර පුජ්‍යලත්වයේ අස්වීමම තමයි. එතකොටනේ චේතනා කර්මවලින් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. උවමනාවෙන් චේතනාවකට මේ සිතුවිල්ලකට බැසගත්තොත් මිසක් චේතනා කර්මය හැදෙන්නේ නැහැ. පුජ්‍යලයා ඉදිරිපත් කළා, පුජ්‍යල න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. අන්න චේතෝ විමුක්තිය බාඳුනගත්තා. හඳුනගත්තනම් ආසේවිතාය භාවිතාය බහුලීගතාය, ආශ්‍රය කරන්න, ඒ තුල ඉන්න, ඒ තුල ජීවත් වෙන්න, ඒ තුල ඉන්න තරමට, ඒ තුල ජීවත් වෙන තරමට, ඒ තුල වැඩෙනවා අර ලේවල පවා තියෙන කෙලෙස් ගති ගඳ නැති වෙනවා. දැන් ලේවල දිනවනේ කෙලෙස් ගඳ, ඒ ගඳ පවා නිවිල යනවා. ඒ නිවිල ගියාට ගියාට ගියාට පස්සේ එයා ක්‍රමානුකූලව යනවා කොතෙන්ටද? අර සිඳලු, සියලු අර සිඳලු, අරහත්. අරය කියන්නේ හරය, හරය කියන්නේ ඉතිරිය, ශේෂය. ඒ ශේෂය සිඳලු අශේෂ විරාග නිරෝධෝ. මුලින් දර්ශනේ ඇති වෙනවා, ඒකට කියන්නේ සම්මයන් දර්ශනේ කියලා. ඒ සම්මයන් දර්ශනය සැපදායකයි. ඒ සම්මයන් දර්ශනය තුළ වැඩිම තුළ අන්න අර සිඳලු පූර්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ කර්මය කියන එක බලපෑමක් නැහැ. දැන් මුලින්ම ආර්ය දර්ශනේ දැක්ක කෙනාට කර්මය එනෝ අල්ප වශයෙන්. ඒක අල්ප වශයෙන් ප්‍රමාණයෙන් දැකෙන පොඩ්ඩක් දැනෙනවා. නමුත් සම්පූර්ණ අරහත්වයට හෝ බුද්ධත්වයට පත් වුනොත් කර්මය එන්නෙම නැහැ. කර්මය කොහේ එන්නද? කර්මය එන්නේ චේතනාව පදනම් කරගෙන. චේතනාව නැමැති වයර් එක දිගේ දන්වල දිගේ එන්නේ කර්ම එල්ලිලා. චේතනාව සිඳුලුවට පස්සේ අශේෂ විරාග නිරෝධ සකල ක්ලේශයන් පරිහින කළාට පස්සේ මොන කර්ම විපාකද? සම්පූර්ණ බුදුහාමුදුරන් කරපු නිගාවක්. ලෝතර බුදු කෙනෙකුට කර්ම විපාක දුන්නය, රහතන් වහන්සේලාට කර්ම විපාක දුන්නය කියලා ලිව්වේ පුතඥයෝ. ආර්ය ශ්‍රාවකයෙකුට ඒක කියන්න බෑ දැක දැක. මොකද මටත් එහෙනම් කියන්න පුළුවන්නේ. මට නම් කියන්න බෑ, මන් දන්නේ මොන තරම් තර්ජනයක් කළත් මට කියන්න බෑ. මොකද මට පේන්නේ නැහැ. මට පේන දෙන්නේ මං කියන්නේ. මම කියන්නේ රහතන් වහන්සේලාට ඉන්නේ කර්මය. ආර්ය ශ්‍රාවකයන්ට ඒක අඩු වෙනවා. පුතඥයාට කෙලින්ම පැමිණෙනවා. ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයා තුල පාප කර්ම බලවේග තිබුණොත්, වැඩිපුර මමත්වයේ තිබුණොත්, මමත්වයේ තියෙන තරමට ප්‍රබලව දැනෙන්න පටන් ගන්නවා. අර පිදුරු තියෙන තැනකට අඟුරක් වැටුනහම කොහොමද ගිනි ගන්න පටන් ගන්නෙ? හූ ගාලා ඒ වගේ. ටිකක් හරි මෙලව ජීවිතේ සංසුන් හදාගෙන තිබුණොත් අර වැටෙන අඟුරු නිවෙනවා. ඒකයි. මේ ඊටාම මේක ෂේම භූමියක් කියුවේ ඒකනේ. සැනසෙලිදායක. කේම දුක් නැති නිදහස් වූ අපූර්වත්වයකින් යුක්තයි. ඒ තුල බලන්න ඉන්න බලන්න, નિરાයාසයෙන් નિરાයාසය තුලටමපත් වෙලා ඒ අපූර්වත්වය තුළ ඉන්න අනිත් අය මේ දහමට අනුව තමගේ මනස හැඩගස්ව ගන්න, ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරන්න, තමන්ගේ අධ්‍යාත්මය තුළ පෙරදරන්න, නිහඬව ධර්මය තුළ ඒ අපූර්වත්වයේ නිර්වාණ භූමිය තුළ නිවන් පුරය තුළ පහසුවෙන් සුවයෙන් වාසය කරන්න. ධම්ම චක්කපවත්තන සූත්‍රයේ ඔබ ලස්සනට දේශනා කරන කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා කියලානේ. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි කියන වචනයක් පාවිච්චි කරේ. මේ දේශනා කරද්දි නිවන් දැකපු දවන් දහමක් නෙමේ භාවනාවකට ඇදලා දැම්මේ අර Hindu ක්‍රමවේද ඇවිල්ලා. මෙච්චර හොඳට ත්‍රිපිටකයේ බලද්දි වෙනවා මේ දේශනා කරද්දි නිවන් දැක්කේ. විමසද්දි නිවන් දැක්කේ. නුවණින් නිවන් දැක්කේ. අනි භාවනාවල් කරන්නේ මමත් වෙන්නේ. මම විසින් මෙහෙවලා මොනවා හරි අරමුණ කාලල බඳිනව බලාත්කාරේ. ඕක තමයි භාවනාව. මේක අභාවිත. මේක කිසි දෙයක් භාවිතා කරන්නේ නැහැ. ඒ අභාවිත දේ තමයි භාවිතා කරන්නේ. චේතෝ විමුක්තියයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ චේතෝ විමුක්තිය කියන්නේ කර්මයක් අල්ලගෙන නෙමෙයි. ඉතින් ඒ දේ නෙමෙයිද ඔබ තුල අද ජනිත වෙන්නේ කියලා බලන්න. එදා බුදුහාමුදුරුවෝ ඒ කොණ්ණඤ්ඤ ළඟදී කියපු දේ නේද මේ අද අපි තුල ජනිත වෙන්නේ පුබුදින්නේ කියලා. ඉතින් ඒ සතුට ඔබට තියෙනවානේ. මේ සමාජයේ අවුරුදු කල්ප ගානකට එහාට දාපු වීසි කරපු දේ අද ඔබ ගොඩනගනවානේ. ඔබේ ජීවිතයේ තුල ඔබ අත්විඳිනවානේ. ඈ ඒ ගැන මොනතරම් ප්‍රීතියක්, ඒ ගැන මොනතරම් ආඩම්බරයක්, මොනතරම් සතුටක් තියෙන්න ඕනද? මේක පුදුමෙනොත් පුදුමයි. මේක අවබෝධයෙන් කෙනෙකු තව කෙනෙක් තුල අවබෝධය පිහිටවන වරින්න කවමදාකවත් ඉගෙනගෙන කරන්න බෑ. දැන් අපේ වචනේ තියෙන නිසා ඔන්න ටිකක් හරි පුළුවන්. මොකද වාචිමේ වාචිකයේ ස්වરૂපය තුල තිබෙනව අර අක්ෂර ස්වરૂපයට වඩා මේ ප්‍රබල බවක්. ඒ ස්වරයක ලක්ෂණය බිඳෙනවා. මේ වචනයේ තියෙන දුරස්ත භාවය මත පවා ඒකේ තියෙන අර්ථ විසන්දේ වෙනවා. ඒ වචනයක් අතර තියෙන නිහඬ කාලය තුලත්, ඒ වේගය තුලත්, ඒ ස්වરૂපය තුලත්, ඒ තුල ජන ඒ දේ ජනිත වෙනවා. ඉතින් අපිට තිබ්බනම් ඒ බුදුරජාණන් වහන්සේගේ සොරය මොනතරම් වටිනවද? මේක මිහිතලේ ඉපදුණු මිනිස්සෙකුට හොයාගන්න බැරි ප්‍රදේශයක් මේ විඥානය තුළ. අපි නොසිතූ පැත්තක්, අපි බැලුවේ නැති පැත්තක්, අපි අවධානය නොකළ පැත්තක්. කල්යාණ මිත්‍රත්වයේ උදව්ව නිසාම ඒට පින් සිද්ධ වෙන්නයි අපි මේ දකින්නේ. මම වුණත් එහෙම, මට මුළු සංසාරෙම එපා වුණත් මම නිවන් දකින්නේ නැහැ. සියදිවි හානි කරගන්න හිතුණත් නිවන් දකින්න බෑ. ඉතින් අපේ හාමුදුරුවෝ මේක එක අපිට ආසාවල් තියෙනවා රෝමේවා කියලා මේ වස්තු සම්පත් ඇඳපුටු මේස පෙන්නන්නේ. මේ ඔයා මේ ඇඳට ආසයි. ඈ මම මේකට ආස කියලා. එහෙම ප්‍රශ්නකින් මේක විසඳන්න බෑ. මේක මනසේ තියෙන ගැටලුවක් මිසක් භෞතික දෙයක් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. භෞතික දේ බොහෝ තියෙන කෙනෙකුට ගැටලු මුකුත් නැතුව ඉන්නත් පුළුවන්. භෞතික දේ මොකවත්ම නැති කෙනෙකුට ගැටලු ගොඩාක් හදාගෙන ඉන්නත් පුළුවන්. ගැටලු තියෙනවා නම් ඒක භෞතික දේත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මානසික දර්ශනයත් එක්ක තියෙන ගැටලුවක්, ප්‍රශ්නයක්. චතා දර්ශනයේ තුල සබ්බේ සංඛාරා අනිච්චා කියලා දකිනවනම් ඒ කියන්නේ මොනවද නිත්‍ය කරගෙනද? දැන් අපි බෞද්ධයෝ අනිත්‍ය නිත්‍ය කරගෙන ඉන්නේ නේද? අනිත්‍යයි කියලා පදනමක් හදලා, අනිත්‍යයි කියලා සංකල්පයක් හදලා ඒක අල්ලගෙන ඉන්නවා. ඒක නිකම්ම නිකම් පදනමක් නෙමෙයි, සමාජ සම්මතයෙන් ඍණාත්මක පදනමක්. ඒ ඍණාත්මක පදනම සමාජය විනාශ කරනවා, ජාතිය විනාශ කරනවා, මිනිස්සුගේ මනස බිමට ඇදලා දානවා. ඒ ඍණාත්මක පදනම භයානකයි. සම්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ සියලු සකස් කිරීම, සකස් කරවන්නා, ගහණේ වූ සියල්ල නිත්‍ය කරනුගෙන අතහැරි ගුණේක සිටිනවා. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් ගැඹුරින් අද්දුටුවා. අත නිබ්බින්දති දුක්ඛේ, අන්න යා දුකින් අත මිදෙනවා. දුක් විඳින්න කෙනා පුජ්‍යලයා කෙනෙක් නෑ. ඒ සමග්ගෝ විසුද්ධියා, ඒකයි මහණෙනි විසුද්ධිය කියන්නේ, ඒකයි පිරිසුදු භාව කියන්නේ. ඉතින් මේ තථාගත ධර්මයේ තියෙනවා මේවා වැරදි නිර්වචන දුන්නාමනේ මේ විනාශය සිද්ධ වෙන්නේ. නිවැරදි තැනට අපි පිවිසියට පස්සේ අපිට අර අසංකාරික නිරෝධ සහගත විමුක්ති දායක අසිරිමත් ධර්මය තුල ජීවත් වෙන්න පුළුවන්. දැන් මෙතන පැමුණු අය ඉන්නෝ පැමුණුනා කියලා කියන්නේ කෙනෙක් පැමුණුනා නෙවෙයි, හිටපු කෙනා පැනලා ගියා. දෙයක් ලබා ගත්තා නොවේ, තිබුණු දේ අත්හැරියා. අතහැරියා නොවේ, අතහරින්නට කෙනෙක් නැති කරගත්තා. අල්ලගන්න කෙනෙකුත් නැහැ, දැන් අතහරින්න කෙනෙකුත් නැහැ නේද? අර බැඳගත්ත යකා ලිහලා දැම්මා. දැන් මේ දෙක කාලයක් මාර්යා බැඳගෙන හිටියා, යක්ෂයා බැඳගෙන හිටියා. ඔබ මමේ කියලා බැඳගෙන තිබිලා තියෙන්නේ යක්ෂේ මාරේ. එයා ඔබට පහසුකම් ඇති කරනවට වැඩිය අපහසුකම් ඇති කරා, වේදනා ඇති කරා, ප්‍රශ්න ඇති කරා. ඒ වෙනුවෙන් අපි ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඊට පස්සේ මමත් වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ. ජීවිතේක අවශ්‍යතා පූර්ණත්වය කරගන්න. අවශ්‍යතාව කියන්නේ එකක්, ආසාව කියන්නේ තව එකක්. මිනිස්සෙකුට ඒ සමාජ සම්මතය තුළ අවශ්‍යතා තියෙන්න ඕන. වාහන තියෙන්න ඕන, ගෙවල් දරුවා තියෙන්න ඕන, ස්වාමිවරයවරු ඉන්න ඕන, රැකියාව තියෙන්න ඕන, මුදල් හදල් තියෙන්න ඕන. ඒව අවශ්‍යතා, ඒව ආසාවල් එක ප්‍රශ්නයක් නෑ. ඒ සමාජ සම්මතය තුළ, සමාජ තලය තුළ ඒ පරිදි ආසා කිසිත් නැති ආසවක්ඛය ඥානය කියන්නේ ඔක ආශ්‍රවය නැති ඥානයක් තියෙනවා. ආසවක්ඛය ඥානය උණු ඔබටත් ඒ ඥාතිකම් කිය ගන්න පුළුවන්. දැන් ආශ්‍රවයන්ගෙන් ප්‍රධාන ආශ්‍රවය ටිකක් නෑ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ එක එක වෘත anu එක එක වෘත හදා ගන්නවා අපේ අය. දැන් බුදුහාමුදුරු කියලාත් නැහැ. සමහරවිට අපි බුදුහාමුදුරු වස් සමාදන් කරනවා. ඒ හදාගත්ත වෘතයක්. ඉතින් මම මේ දහම අවබෝධ වෙච්ච කෙනකින් අහුවා මොකද්ද ඔබ කරේ කියලා. ඔහු කිව්වා හාමුදුරනේ මම මනෝ සංකල්පයක් හදාගෙන අර පොඩි ළමයි සෙල්ලම් කඩයක් දාගෙන සතුට වෙනවා වගේ වැඩක් මම කරලා තියෙනවා. ඉතින් සමාජ සම්මත පැත්තෙන් බැලුවාම අර නිකන් නිස්කාරණ ජීවිත ටීවී එක ඉස්සරහා ගත කරන ජීවිත වලට වඩා ඒක හොඳයි. බුදු ගුණයක් වැඩෙනවා. ඒ නිසා එයාට බලයක් ඇති වෙනවා. මං කියන්නේ ඒක කරන්න කමක් නැහැ, කරන්න පුළුවන් අය කරන්න. නමුත් මෙතෙන්ට ආවට පස්සේ එයා හැබැයි බුදුහාමුදුරුව දකින්න. කොහොමද අපි දකින්නේ බුදුහාමුදුරුව? අපපටිම බුදුහාමුදුරුව කෙනෙක් දකින්න, ප්‍රතිමාවක් නැති. එතකොට අපි කෙනෙක් නෙමෙයි නම් බුදුහාමුදුරුව කෙනෙක් වෙන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේට ලබා ගන්න හරි කරන්න හරි අපිට දෙයක් නැහැ. ඈ බිල් ග්‍රේට් මහත්තයට සල්ලි දෙන්න පුළුවන්ද අපිට? ඈ ඒ වගේ බුදුරජාණන් වහන්සේට මොනම පැත්තකින් වත් ලෞකික පැත්තෙන් අපිට කරන්නත් බෑ. ඈ රජ කෙනෙක්ගේ පුතේ අධ්‍යාත්මික පැත්තෙන් අපිට මුකුත් කරන්න තියෙන එකම දේ තමයි ඒ සම්බුද්ධ වචනය අපි තුල ජනිත කර ගැනීම. අපි පිළිසරණක් ලබා ගන්නවා මිසක් අපිට කරන්න කිසි දෙයක් නැහැ. අපේ වන්දනාව බහර ගන්නෙත් නැහැ, අපේ නින්දා අපහස බහර ගන්නෙත් නැහැ උන්වහන්සේ. ඒ සම්මුති වශයෙන්, චාලිත්‍රයක් වශයෙන් කරනවා විතරයි. ඒක හොඳයි, ඒක කරන්න ඕන, අනිවාර්යෙන් කරන්න ඕන. නිකන් කණුවක් හිටවල තිබ්බත් මේක බුදුහාමුදුරුව වෙනුවෙන් කියලා ඒ ආචාර ධර්මයේ සම්මුතිය කරන්න ඕන. ඒක සරියුත් මහරහතන් වහන්සේ පවායේ කරලා තියෙනවා. පාදික දාන්න නැතුව උන්වහන්සේලා සැතපෙන්න පවා කල්පනා කරලා තියෙනවා. ඉතින් ඒකේම තමයි. ඒ සම්මුති සම්ප්‍රදායකෙම තියාගන්න. එපමණකින් නොනැවති සද්ධර්මයේ දකින්න. විතරම තමා කවුද කියලා බලන්න. වැඩි වෙලාවක් නෑ. තමා කවුද? මම කවුද? මමෙක් ඉන්න කෙනාට මම අහුවෙයි, මමෙක් නැති කෙනාට මමෙක් නැති අසංඛාරික ස්වභාවය දැනේ. ඒ අසංඛාරික ස්වභාවයෙන් හැම දෙයක් දිහාම බලන්න, හැම දෙයක්ම ඇලීමෙන් ගැටීමෙන් තොරව ස්වභාවිකව පේන්න පටන් ගනී. තමන්ගේ ඉඩමයි අල්ලපු පැත්තේ ගෙදර ඉඩමයි මේ දෙක සමානව පේන්න පටන් ගනී. නැතම් පේන්නේ තමන්ගේ නිවස එක විදිහකට, අල්ලපු ගෙදර තව විදිහකටනේ, නේද? දැන් මට මේ ඉඩම එක විදිහකට, එහා පැත්තේ ඉඩම තව විදිහකට පේනේනේ. එහෙම පේන්නේ අල්ලපු ඉඩමයි තම ඉඩමයි අතර වෙනසක් පේන්නේ. ඇයි? අසංකාරිකව බැලුවාම සංස්කරණයක් නේ මේක, මගේ ඉඩම කියලා වෙන් කරගෙන. ලෝක සම්මුති සංස්කරණය. මේක මගේ කියලා හිතාගෙන මෙතන මියගේ පිරිස කෝටි ගන්න. නේ? මන් දන්නේ මේ පොළොවේ මම විතරද දන්නේ මේක මගේ නෙවෙයි කියලා හිතාගෙන ජීවත් වෙන එකම එක පුජ්‍යලයා. තව પરම්පරාවක් හැදෙනවා. තව කෝටි ගන්න මෙතන අනාගතයේ මේ පෘථුවිය තියෙනකන් ජීවත් වෙනවා. අනිත් එක බලන්න, මිනිස් ශ්වාසයට හුස්ම ගන්න පුළුවන්. සත්ව හොඳ ජීවි මට්ටමක් හට ගන්නට පුළුවන්. ග්‍රහ ලෝකයක් මේ සහස්ත්‍ර ගානක් හෙව්වත් මේ විශ්වයේ නැහැ, තාම හොයාගෙන නැහැ. මම මහ පුදුම පිහිටීමක් මේ මහ පෘථුවිය. ඉතින් ඒ තුල සත්වයෝ අතර මිනිසෙක් වෙලා මිනිස්සු කරන දේවල් දිහා බැලුවාම පුදුම දුක හිතෙනවා නේ. ඇයි සත්‍ය තේරුම් ගන්න නැත්තේ? ඇයි ස්වභාවිකත්වයටපත් වෙන්නේ නැත්තේ? බලනකොට මේ ලෝකයා විසින් කළා තියෙන මිනිස්සු අස්වාභාවික කරලා තියෙනවා. ආගම් වලින් කරන්නේ ඒක. ඒකනේ අර ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවාම ලෝමයේ වූ දෙවියෝ ගැන ඔබ මොකද හිතන්නේ කියලා ඇහුවාම එයා ලස්සනට කියලා තියෙනවා, සර් ඉන්නවා කිව්වොත් ඉන්නව නැහැ කිව්වොත් නැහැ. සංකල්පය. ඒක ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවාම අනිත්‍යතාවය ගැන ඒගොල්ලන්ට ලියලා දෙන්න කියලා කිව්වාම හැමෝම ගෙනල්ලා දුන්න ලොකු පත්‍රිකා ලියලා. ඒක ළමෙක් ඉස්කෝලයක් ගෙනාවා. ගෙනල්ලා ඉස්කෝලේ දුන්නා. දුන්නාම ඇහුවා, මොකද ඔයා කැමති නැද්ද අනිත්‍යතාවයට? ඔබට එක්ක තේරෙන්නේ නැද්ද අනිත්‍යතාවය? ඒ ළමයා කිව්වේ නෑ සර්, ඕක තමයි අනිත්‍යතාවය. his colleague යනවා දීවෝ, ඕක තමයි අනිත්‍යතාවය. මං හිතන්නේ බෞද්ධයන්ට ගන්න දෙයක් තියෙනවා. ඒ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුගේ කතාව. ඒ මහාචාර්යවරයා මොරටෝ විශ්වවිද්‍යාලේ වැඩ කරනවා. දැන් ඇවිල්ලා මම එතුමගේ නිවසට ගිහිපු වෙලාවේ එතුමාත් එක්ක කතා කරද්දී මේ මතුවෙච්ච කරුණු දෙකක්. විශ්වවිද්‍යාල දරුවන්ගේ දැනුම. තවත් දැන් ලිව්වොත් තවත් සංකල්පයක් නේ. අනිත්‍ය කියන්නේ මෙයයි කියලා අකුරෙන් ලිව්වොත් එහෙම මොකද වෙන්නේ? තවත් සංකල්පයක්. දැන් ඔබටත් වෙලා තියෙන එක තමයි නේ. වචනෙන් ලියන්න පුළුවන්ද? වචනෙන් ලියන්න බැහැ. අන්න අනිත්‍යතාවය. ඔබටත් අනිත්‍යතාවය කොහොමද කියලා හෙවොත් සුදු කොළයක් තමයි දෙන්න වෙන්නේ. ඈ මට මේ පොතක් එවන්න කියලා රෑ දහවල ඉක්ම වූ රහතුන් පොත එවන්න කියලා ලියුම් කවරයක් සහිතව කවුද කෙනෙක් මං අඳුරන්නේ නැහැ. මට මේ එවල තියෙන ලිපිය දුරකථන අංකයක්වත් දාලා නැහැ. ඇත්තෙම මටත් හිතුණා මේ මේ ලියුම් කවරේට සුදු පාට කොළයක් දාලා මේක යවන්න ඕන කියලා. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් වුණොත් ඒක හරියට තේරුම් ගන්නේවි. තේරුම් ගන්න බැරි වුණොත් නිකන් අපි නිකන් ප්‍රශ්නයකට මූණ දෙනවා. රය දහවල ඉක්මවු රහතුන් ඔහොම තමයි සුදු කොළය. ඒක මුකුත් ලියලා නැහැ. ඔය ලියාගත් එක තමයි ප්‍රශ්න සහ පිළිතුරු කියලා කියන්නේ. සංස්කාරකයන්. ක්‍රියාව තමයි සංස්කාරකය. සංස්කාරකය නැත්තම් කම්මස්සකාරකෝ නැත්ති කිව්වේ ඔකනේ. කම් කර්ම කරන්න කෙනෙක් නැත්තම් විපාක විඳින්න කෙනෙක් නැති වෙනවා. එහෙව් කෙනෙකුට උනත් අර උත්තාන කර්මයක් නැගී හිටින බුද්ධියක් ඥානයක් ඇති කරගත්තොත් එයාට සසර ඕනනම් ඕන තැනකට යන්නත් පුළුවන්. මොකද එතන ඉඳලා ඊළඟට එයාගේ අතේ වාහනේ තියෙන්නේ අර වෙනද පාවෙන උරු හිටියේ දැන් තමන් කැමති දිශාවට යන ගුණයක ඉන්නවා. ඒකයි අර කියන්නේ අතටපත් නිවන් පසකටලා සසරට බැසගත් කියන්නේ. ඔය අනේ පිඩිසිටුතුමා ඇයි ඔච්චර බුදුහාමුදුරුව ළඟ ආශ්‍රය කළත් එතන මාර්ගඵලෙන් එහාට වඩාගෙන ගියේ නැහැ කියලා කියවෙන්නේ ඇයි? ඒකට ඒක වෙන ප්‍රශ්න කරනකොට බුදුහාමුදුරුව කිව්වේ ඔහු ගන්නෙත් මාගත් මග. ඔහු තනාගතේ බුදු වෙනවා. බුදුවරයෙක් වෙනවා. ඒ නිකම්ම නිකම් බුදුවරයෙක් නෙමෙයි, ඕනම කෙනෙක් බුදුවරයෙක් තමයි, සම්මා සම්බුදුවරයෙක් තමයි. ඔහු නව ලෝක මේ පෘථුවේ වෙන්න පුළුවන්, මේ පෘථුවේ නොවෙන්නත් පුළුවන්. නව ලෝක නැවුම් සමාජයක් තුල සොයන් ඥානයක් බුද්ධියක් ඇතුව පහළ වෙනවා. පුජ්‍යලේ කැඩේට පහළ වෙනවා. ඒ පහළ වීමට උදව්වක් වෙන්නේ තර මේ භවයේදී ලබාගත් මාර්ගඥානය තමයි. දැන් මා තුළ මම හිතනවා මමත් ගියාත්මෙත් මම මේක ප්‍රගුණ කරන්න ඇති කියලා. ඒකට හේතුව මම මේ ධර්මය දන්නේ නැති වුණාට මා තුළින් මතු වෙලා තිබුණා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ, මතු වෙලා තිබුණා. මේ ලබාගත් කාය විඥානය තුළ මේක ප්‍රත්‍යක්ෂ වෙන්න එපැයි. ඒ ප්‍රත්‍යක්ෂ වීම නැතුව මට තේරුණා මේ નિરાයාසයේ ඉන්න තියෙනවනේ, අන්න එතන තමයි ධහම තියෙන්නේ. මේ ආයාසයට හේතුව කවරක්ද? මේ ආයාසයෙන් මා නිදහස් වන්නේ කෙසේද? ඉතින් මට මේක එක පාට පළමු වචන වතාවර ජීවමාන වචනේ ඇහෙන්නේ පාතේගම සුමන රත්නහාමුදුරුවන්ගේ. මේ වචනේ ඇහුවෙච්ච ගමන් හරි මෙන්න මං ලෝකේ පෙරල පෙරල හෙව් වචනය. නැත්තම් මේක තිබුණා අචංචා හාමුදුරන්ගේ පොතේ තිබුණාම ජීවමාන නැහැනේ, උන්වහන්සේ නැහැ පොතට කතා කරන්න බෑ. තිබුණා. ඉතින් මේ හරි විශ්මිතයි, හරි පුදුමයි. මේ ධර්ම රසයේ විඳින්න ධම්ම ප්‍රීති සුඛං සේති. ධර්ම ප්‍රීතිය කියන්නේ ඕකයි. මෙලවටත් පරලොවටත් අස්මින් ලෝකේ පරම්පච. ධර්ම ප්‍රීතිය ලැබනවද මේ අනිත් ලෝකයේ? ලබන්නේ. ධර්ම ප්‍රීතිය කියලා කියන්නේ වාචික ස්වરૂපයක්, වාචික ලක්ෂණයක් නෙමෙයි. ධර්මය සද්ධර්මය. සද්ධර්මය anu කිසි දෙයක් දරාගත්තේ නැති සියල්ලම අත්හල, සියල්ලම අත්හල. ලෝභය, ద్వේෂය, මෝහය මේ සියල්ලම අත්හල ගුණයකින් යුක්තයි. කෙනා පුජ්‍යලයා අත්හරිනවාදී. තව අතහරින්නට කිසිවක්ම නැත. ඒ කිසිවක්ම නැති වෙන්නේ. ක්‍රියාකාරකය, කර්මකාරය, කර්ම හදන්න, කර්ම ගොතන්න නැත. එතන ඉඳලා ගමන ආරම්භ වෙනවා. එතන ඉඳලා තියෙන ගමන පුජ්‍යලේ කැටියට යන ගමනක් නෙමෙයි. ඒක නිසා ඒකට කියනවා ඒ සමාධියට කියනවා සම්මා සමාධි. සම්මා සති. දැන් සිහියක් නැහැ. සිහියක් නැති සිහියක් තියෙනවා. සමාධියක් නැති සමාධියක් තියෙනවා. ඒ නිසා තමයි සමනය වූ සමාධිය. සමාධීන් වලින් නිදහස් වූ සමාධිය. සිහියෙන් නිදහස් වුණු සිහිය. දැන් සිහිය කියලා වෙනද අපි අල්ලගෙන හිටිය යමක් මේ කරුණක්, ආකල්පයක්. සොයන්නේ. දැන් මෙතන සමනය වූ සිහියක් තියෙනවා. නිදහස් වුණු විමුක්ති සිහියක් තියෙනවා. විමුක්ති ඥානයක් තියෙනවා. මේ ඥානය ඇතුළේ මොකක්වත් තියෙනවද? මම මොනවා හරි දන්නවද? නෑ, මම කවදාවත් දන්නේ නෑ. මම හොඳ දන්නෙත් නෑ, මම නරක දන්නෙත් නෑ. ඉතින් හොඳයි කියලා කියන්නේත් ලෝකයේ කෙනෙක් එක එක විදියට හොඳ දේවල්. නරකයි කියලා කියන්නේත් ලෝකයේ මිනිස්සු එක එක දේට එක එක දේවල්. දැන් සමහර රටවල ඉතින් මූණ වහලා යන්න ඕන. මූණ වහලා ගියේ නැතිනම් නරකයි. සමහර අය කැප් එක පන්නන්න ඕනවාම ඒක පැන්නුවාම තමයි ගරුත්වය. සමහර ගම්වල තියෙන මේ කැප් එක ඔළුවේ දා ගන්න ඕනේ. එතකොට තමයි ගරු කලාව වෙන්නේ. දැන් පොලිසිය හමුදාවෙත් එහෙමනේ. කැප් එක ලොකු සර් වෙනකොට දාගෙන සැලුට් එක ගහන්න ඕනේ. නැත්තම් ඒක හැඩ කර ගෞරවයක් නෙවෙයි. කැප් එක නැත්තම් ගෞරවේ නෑ. ඒක ඒකේ විදිහ ඉතින් හදා ගන්න ලෝකේ. ඒ වගේ ලෝකයක් නෑ. හාත්පස නෙවුණු හැම පැත්තෙම නෙවුණු පුජ්‍යලේ කැටියට නොසිටින අපූර්වත්වය ඉදි කටුවක තරම් දෙයක්වත් ස්වල්ප වූ දෙයක්වත් අබමල් රේණුවක තරම් දෙයක්වත් ආශ්‍රවයෝ නැති ඥානය. ආසවක්කය ඥානය කියන්නේ ඒකට. වෙනද මොනව හරි ග්‍රහගෙන ග්‍රහණය කරගෙන ග්‍රහණය කරගත්ත දේ ග්‍රහණය කරන්න හොයනවා. කොස්ගෙඩියක් ඔළුවේ තියාගත්තොත් කොස්ගෙඩියක් හොයනෝ ගිහිල්ලා. දැන් මාකට් එකට යන්නෙත් එහෙමනේ. මම පොල් ගේන්න ඕනේ කියලා පොල් ඔළුවේ තියාගෙන පොල් හොයනෝ ගිහිල්ලා මාකට් එක පුරා. පොත් తీන්නද? එහෙමනේ කරේ. දැන් මේ අපි මෙහෙම මිනිසුත් එහෙම ආගම් ධර්ම වලින් එක එක දේවල් ඔළුවේ පටලවගෙන පටලවගත්ත දේවල් ලෝකෙන් හොයනවා. නමුත් පටලවගත්ත දේ මනක්කල්පිතයක් නං හම්බෙද කවදාවත්? හම්බෙන්නේ නැති දෙයක් ඔළුවේ පටලවගෙන ලෝක කොච්චර හෙවත් අහු වෙන්නේ නැහැ. ඒ නිසා අර කියමනක් තියෙන මිනිසුන්ට ස්වර්ගයට යා නොහැකි හේතුව ඔවුන් ලිපිණය නොදන්නා බැවින්. ඒ නිසා බෞද්ධයන්ට නිවන් දැකීද නොහැකි. ඒකට හේතුව ඔවුන් ඒකෙත් හරියට ලිපිණය දන්නේ නැත්තා. ඒ නිසා ඔබ ස්වර්ගයේ ලිපිණය හරියට හොයාගන්න මේ නිවනේ ලිපිණේ හරියට හොයාගන්න. ලිපිණේ හොයාගත්තාම මේ ලබනාත්මෙ නෙමෙයි මෙතෙන්දි මෙයන්නේ. ඉපදිලා මැරිලා නූපදීන ගුණයක් නෙමෙයි මෙලවදීම නොමැරෙන ගුණයකටපත් වෙන. මැරෙන දෙයක් තියෙන්න බෑ. නැති වෙන්නේ මගේ බඩුනේ. නැති වුණොත් මමනේ. ඉතින් මගේ දේවල් නැත්තම් මමෙක් නැත්තම් කවුද මැරෙන්නේ? අජර අමර. ජරාවටපත් වෙන්නේ නෑ. වයසට යන්නේ නෑ. මරණයටපත් වෙන්නේ නේද? වැචර හොඳද? තේ ගුණය තුල තවන්ට පහස. ඒ කියන්නේ ඒ ගුණය තුල ඉන්නවයි කියලා කියන්නේ ඒ ගුණයට වෙනම ආයාසයක යන්න ඕනේ. ඒ ගුණේ નિરાයාසය තුල තියෙනවා. ඔබට වෙන ගුණයකට යන්න ඕන නම් තමයි ඔබ ආයාසයෙන් යන්න ඕන. හොඳට මතක තියාගන්න. ධර්මයට පැමිණෙන්න ධර්ම අවබෝධ කරගත්තට පස්සේ ආයාසයක් ඕනේ. ධර්මයේ පවතිනෝ નિરાයාසය තුල හැමතිස්සෙම. ඔබට නිවෙන්න ඕන නම් මුකවත් ඕනේ, පාඩුවේ පොඩ්ඩක් හාස්‍යලා ඉන්න. නැගිටින්නේ අලුත් කෙනෙක් හැටියට. සම්පූර්ණ සේදෙන ගුණයක්, බහැර වෙන ගුණයක් තියෙනවා. නමුත් අපි අනිකුත් කරුණු කාරණාවලට අවධානය යොමු කළා භෞතික ඥානයෙන් වැඩ කරද්දී ඒවයි තියෙන ගුණ සුවඳ දැනෙනවා. හැබැයි ඒවයි තියෙන නිතරම ඒ ගුණ සුවඳ හොඳ නරක අපි ධර්මඥානය ඔස්සේ ගලපල බලන්න. එතකොට අර තේ පෙරනවා වගේ වෙයි. මණ්ඩි රැඳිලා තේ ටික අර වැටෙනවා වගේ අපිට සමාජයේ තියෙන දේ පෙරලා ගන්න හැකියාව ලැබෙනවා. ඒක ලෝකෝත්තර ඥානය ඔස්සේ බැලුවාම ඒක ඉබේ සිද්ධ වෙනවා. දැන් අන්තගාමී නොවන ගුණයකට පාත්‍ර වෙනවනේ පළවෙනි ධර්මඥානයත් එක්කම. ඒකනේ අපාගාමී වෙන්නේ නැත්තේ. අන්තයකට වැටෙන්නේ නැහැ. අන්තයකට මනස දැඩිව අල්ලනකොට අගල ධර්මයේ මතු වෙනවා. ධර්මයේ මතු වෙන නිසා සිදු නොවන පාප ධර්ම අතර ආනන්තරයේ පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා නේ කියන්නේ. මොකද ආනන්තරයේ පාප කර්මයක් සිද්ධ වෙන්නේ දැඩි මමංකාරයක්, දැඩි මහා විකෘතියක්, අප්‍රසන්න බවක් ඒ මිනිස්සු ළඟ තියෙන්න ඕනනේ. මව මරන්න, පියා මරන්න. ඒ කියන්නේ අත්හරගන්න බෑ. මොනතරම් කෙලෙහි ගුණ නොදන්නා වූ ගුණයකට පාත්‍ර වෙලා දේදී කරන්නේ. මොනතරම් විකෘති දැඩි ද්වේෂකාරී මනසකින්ද ඒක කරන්නේ. මේ දීපල ගන්න, ඉඩම ලියා ගන්න, තාත්තා මරන්නේ. අපි දන්න මේ කොළඹම සිද්ධියක් තියෙනවා. තමන්ගේ තාත්තා ගෝණියක දාලා අරගෙන ගිහිල්ලා තර්ජනය කළා ඉඩම ලියන්න කියලා තමන්ට. යම් යම් පුතාලා ලේලිලා. එහෙම සිද්ධිය අපි මේ කණෙන් අහන්න සිද්ධ වෙනකොට පුදුම දේවල්. එවැනි ආසත්ත්ව භාවයක් කිසිසේත්ම සිද්ධ වෙන අඩුම තරමේ ගැරඬියෙකුටවත් සතෙක් සර්පයෙකුටවත් පොල්ලෙන් ගහන්න මනසක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔය සතර සතා ඉවත් කරලා දාන්න. ඔය සතා පහසුවෙන් අල්ලලා දාන්න. දැන් මේ ඊයේ අපි මේ පාපිස්සක් යට හිටිය පොඩි ලස්සන පුංචි සර්ප පැටියෙ. හරි හුරුතල. මේ කෑවොත් මැරෙනවා. ලේ මාපිලාද කොහෙද කියන ලේ පාට සතේ. දැන් අපි ඌව පරිස්සමෙන් බකට් එකකට දාලා අල්ලගෙන ගිහිල්ලා ඌ කැලේට ගිහින් දැම්මා. ඉතින් දැම්මට පස්සේ ඌ මගේ දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳලා බයි බයි කියලා ගියා. ඒ නෑරන් අල්ලලා මාව තලන ඔයා හොඳයි කියලා හිතන්නේ ඇති. ඈ කොහේ හරි අතර මං වෙලා මේ පාර හොයාගන්න බැරුව ආපු කෙනෙක්. අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෝනුස්සේ කානෝකට වැටුණා. ඉතින් ගෝනුස්ස අරගෙන උඩින් තිබ්බා. උඩින් තියන අල්ලනකොටම ගෝනුස්ස පිටිපස්සෙන් හැම කරලා විද්දා හාමුදුරුවන්ට. ඉතින් ගෝනුස්ස කෑවම හරි සැරයිනි විසයි දලේවෙත්. ඉතින් හාමුදුරුවෝ ඒ ලේ ටික පිට කරමින් ලේ ටික උරමින් ඉන්නවා ගෝනුස්සගේ සැර යන්න. මේ ගෝනුස්ස ගිහිලා ආයෙ වැටුනේ අර කානුවටමයි. ආයෙත් අරගෙන ගිහලා උඩින් තිබ්බා. ඉතින් බලාගෙන හිටිය පොඩි හාමුදුරු කියන දැන් බලන්න ඔබ වහන්සේ කීපාරක් ගත්තද ඔය ගෝනුස්ස ගොඩට? ගන්න හැම වාරයකම ඔබ වහන්සේට විද්දා. ඒක නතර කරලා ඔය බෝනස්ස මැරෙනව නම් මැරෙද්දා ඒ ගහගෙන යනවා නම් ගහගෙන යද්දා ඔහේ ඉන්න දෙන්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කියපු දේ තමයි හරි වටින්නේ. උන්වහන්සේ කිව්වා ගෝනුස්ස කරන්නේ ගෝනුස්සගේ වැඩේ. මම කරන්නේ මගේ වැඩේ. මගේ යුතුකම ඌව ගොඩින් තියනක ඌගේ වැඩේ ඌ ගොඩින් තියන්න අල්ලගත්තා ඔය විදිහට. අපි අපේ වැඩේ කරනවා. ඉතින් මොනතරම් ලස්සන දහමන්ත. ඒ නිසා මේ දහමේ අවසාන යුග පුරුෂයා නොවෙන්න ඔබේ ස්වාමියට, ඔබේ බිරිඳට, ඔබේ දරුවන්ට කාරණෙමි, ඉඩන්නෙමි ලියලා දෙන්න ධර්මය. ඔවුන්ගේ ජීවිතය තුළ පිහිටවන ධර්මය. එදාට කියයි අම්මේ ඔයගොල්ලෝ මට ලොකුම දායාදෙ දුන්නේ. මේ ලෝකෙ ලොකුම දේ දුන්නේ. ඉතින් මගේ මවටත් මං හිතාගෙන හිටියේ ඒ කාලේ ව්‍යාපාරිකයෙක් වෙලා ලොකු පොහොසත් කෙනෙක් වෙලා ලොකු ගෙවල් හදලා යාන වාහන දීලා වැඩ කාර්යය දීලා තියන්න. ඉතින් මං අහුව අම්මගෙන් මේ දහම දුන්නට පස්සේ අම්මට එහෙම කළා නන්ද හොඳ, මෙහෙමද හොඳ. අනේ හාමුදුරුවනේ ඒව මොනවද? කොච්චර මිනිස්සු මානසික දැවීමෙන්ද ඉන්නේ? කොච්චර තිබ්බත් කොච්චර බිය තාශය මිනිස්සු තුල තියෙනවද? මේ ධර්මයේ තුල අපි සෙවණැල්ල පිටුපසින් එනවා වගේ නිවන. අර ධම්මපදයේ මුල්ම ගාථාවේ කිව්වේ ඒකයි. මනස තුල පිහිටා මේ නොයෙකුත් දේවල් පුරව ගන්න මිනිස්සු කරත්ත ඇදගෙන යන ගොන්න වගේ. කරත්තේ බර වැඩි වෙන්න දුක වැඩි. නිලකල තානාන්තර වැඩි වෙන්න මිනිස්සු අර මානසික පීඩාව වැඩි. නම් හොයාගෙන තියෙන ඇමරිකාවේ ජනාධිපතිවරු වෙනදට වඩා වේගින් වයසට යනවලු ජනාධිපතිකම ගත්ත ගම. පීඩාව වැඩි මනසට. වගකීම වැඩි. තර්ජනය වැඩි. ඒ නිසා අපි කරත්තේ බර කරගන්න අපි දුක් විඳිනවා. අපි මමේ කියලා කෙනෙක් ආරූඪ කරගන්න මහා ප්‍රශ්න ගොඩකට භාජනය වෙනවා. ඕනම කෙනෙක්ගේ බැනුම අතහැරලා දාන්න පුළුවන් නම්, චෝදනාවක්, නින්දාවක්, අපහාසයක් අතහැරලා දාන්න පුළුවන් නම් තවද හිනා වෙවි ඉන්න පුළුවන්. අර නාමික ගුණය, පුජ්‍යල ගුණය අහෝසි කරගත්තට පස්සේ කොහොම කරන්නද? කාටවත් බෑ. ඔව්ව නැති කරන්න. ඔව්ව කලම්බන්න. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේම ඒතම් මංගල මුත්තම. බලන්න මංගල කාරණයක් අපි ඉෂ්ට කරගන්නවා. මේ ලෝකේ බුදුහාමුදුරුවන්ගේ දරුවෙක් වෙන්න පරම්පරාව ඉපදුනාට බෑ, ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළ යුතුමයි. තුන් වහන්සේ සිටියානම් ඔය මගේ දරුවෝ, ඔය වගේ ඥාති ආර්ය භූමියේ ඥාතිත්වය මම විශ්වාස කරනවා මගේ සහෝදරත්වයට වැඩියි. ආර්ය භූමියේ ඥාතිත්වය කවදාවත් අහිතක් අනර්ථයක් කරන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මගේ සහෝදරයෙක් ඕන්නම් කවදක හරි ධනෙට හරි මොකට හරි බුරු කියයි මට. ප්‍රෝඩාවක් කරයි, රැවටීමක් කරයි. ධර්මය අවබෝධ කරගෙන නැත්තම් ඒ සහෝදරත්වය උනත්. නමුත් කවදාවත් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ඒ එයාට අහිතක් කරන්නේ නැහැ. අනර්ථයක් කරන්නේ නැහැ. අවබෝධ කරගත්ත කෙනෙකුට කරන්නේත් නැහැ. සමහර වෙලාවට මේ අවබෝධය කියලා කියන්නේ මේ කැස්සිලා යනවා හරි විහුලලා යනවා හරි හේසි එක දාලා තියෙන දවසට හීතලටත් ගහන්න පුළුවන්නේ. එහෙම නෙමෙයි. ඒව දෙයක් නෙමෙයි. නේ? එහෙම දෙයක් නෙමෙයි. පූර්ණ දැක්මක්, මානසිකත්වයක්. සමහර උදවිය මේ ධර්මය දැන ගැනීම අත්දැකීමක් හැටියට සලකන්න එපා. ප්‍රත්‍යක්ෂව දැනෙනවා, ඇඟ පුරා දුවනවා, හාත්පස පේනවා. Tamanṭa වතුර ඇදගෙන නාන්න බොන්න පුළුවන් ළිඳක් Taman ළඟ තියෙනවා වගේ. ආයි කාගව ළඟට ගිහින් විසඳුම් හොයාගන්න උවමනා නැති ප්‍රබල මනසක්, ගුණයක් තමා තුළ පාත්‍ර වෙනවා. ඉතින් ධර්මය අහන එක හොඳයි. සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ගුරුවරේ සද්ධර්ම අවබෝධයෙන් ඒක දීප්තිමත් වෙනවා. නමුත් Taman නැති නිසා එනව නෙමෙයි. තමාට තියෙනවා ඒ ශක්තිය, බලය, ගුණය. උත් නැති නිසා එනව නෙමෙයි. ඒ නිසා අපි කවදාවත් අපි අර වගේ දේවල් වලට සලකන්නේ අවබෝධය කියලා. කාදෘශ්‍යමාන එක වෙලාවක ගැස්සිලා ගියාම ආවක තමයි අවබෝධේ. ඉතින් වැඩක් තියනවද මේ මනුස්සයට දැනෙන්නේ නැත්තම්? මේ මනුස්සයට ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්තම්? ඥානනේ උදා වෙලා නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා එවැනි දෙයක් නෙමෙයි. එහෙම ගැස්සිලි වේවිලි වෙන්න ඕනේ. නිවැරදි ඥානේ විකාශනයේ ආරම්භ වීම. ඉතින් මේ විශේෂ අවස්ථාව වෙනකොට යම් ආකාරයක සමහර අයට එක එක විදිහ සමහර අයට ඒක පිටින් ශාරීරිකව දැනන සමහර අයට දැනින්නෙම නැහැ. ඒක බොහොම මේ අර චීස් ටිකක් අර හත් වෙච්ච භාජනයට දැම්මම ඒක දිය වෙලා ගිහිල්ලා දියර වගේ වෙනවා වගේ අයිස් කැටේ එළියට තිබ්බම දිය වෙලා ගියා වගේ ඒව දිය වෙලා ගිහිල්ලා නැවුමලාවක් අත් වෙනවා. කියන්නේ මමත්වයේ දිය වෙන්නනේ ඕන, මමත්වයේ දිය වෙන්න මාදේශ බලන්න ඕන. මාදේශ බලන්න කියලා අපි කිව්වත් සාමාන්‍ය කෙනාව හැමතිස්සෙම මම ගවේෂණේ මම ගහණය කරනවා. ඒ නිසා නැවත නැවත නැගිට නැගිට බලන්න, නැගිට නැගිට බලන්න. දැන් අවබෝධ වෙච්ච කෙනාට ආයි නැගිටින්න බැලුවොත් නැගිටින්න දිහාවක් නැහැ. නැගිටින්න ඉන්න කෙනාට නැගිටින්න තරක් තියෙනවා. සිරිපාදේ උදෝම පත්මෙට නැගපු කෙනාට තා පොඩ්ඩ උඩ නැගින්න කිව්වහම ඒ උඩ බල්ල කියන්නේ තා කොහොක නැගින්නේ නැහැ. තා කොහොක නැගින්නේ නැහැ කියලානේ. ඉතින් පහල ඉද්දී අපි නැගින්න කිව්වහම නැගින්න තරම් පඩියක් යාර පේනවා. උඩටම නැගිට පස්සේ පේන්නේ දැන් හැබැයි වහලක් ගහලා තියෙන වහල උඩට නැගින්නේ. ඉස්සර වහලක් තිබ්බේ නැහැ. ඒ නිසා නමුත් අපි එතන කියන පස්සේ අපි කියනෝ නෑ. දැන් නැගින්න තරක් නෑ මට. මමත්වයේ ඉන්නකම් අපි මමත්වයේ තුල පැන නගිනවා. ඉස්සරහට යන්න, පිටුපසට ඉන්න, වෙනස් වෙන්න, වෙනස් කරවන්න, ජීවත් කරවන්න, ජීවත් වෙන්න කෙනෙක් ඉන්නවා. ඒ සමස්ත අර මමත්වයේ කියලා අල්ලගෙන බලමු බලමු දර්ශනේ නැතුව යනවා. එතකොට මමත්වයෙන් තොරව හදවත ගැහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගලා යන ගංගාවක් වගේ, හමා යන සුළඟක් වගේ, වලාකුලක් වගේ. ස්වභාවිකත්වයේ තුල ස්වභාවයෙන් ඉන්නවා, හැබැයි මම නොවේ. වෙනාන් කෙනෙක් නොවේ. ඒ විග්‍රහ කිරීමට වාචිකව වචනයක් ස්වරූපයක් නෑ, හැඩයක් නෑ. ඒ අපූර්වත්වය හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වාගේ කියලා උපමා කරන එක හරියි. අඳුරේ හිටව කෙනෙකුට පහනක් දැල්ලුවා වාගේ මට දැන් නැවුම් ලෝවක් පේනවා, විද්‍යාව අවිද්‍යාව පේනවා, මිනිස්සුන්ගේ මේ මනෝ ලෝකයේ මනෝ විකාර මනෝ ආගම්මට පේනවා, මිනිස්සුන්ගේ වෛරය හැදෙන විදිය, වෛරය සංසිඳන විදිය, ප්‍රශ්න හැදෙන විදිය, ප්‍රශ්න විසඳෙන විදිය මට පේනවා. මම්මුලා වූකොට මග පෙන්නවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙක් ලොකු චකිතයකින් ඉන්නේ. කොහේ යන්නද කොහෙතනද කියලා. දැන් හොඳට දැන් මම්මුලාවක් නෑ මුකුත් නෑ. මාව අරගෙන දැන් කොහොමවත් යන්න ඕනේ නෑ. මේ මම කියන දේ ඇත්තකුත් නෙමෙයි බොරුවකුත් නෙමෙයි කියලා තේරුම් ගත්තා. දැන් සමහර අය කියන්නේ මේ මම කියන දේ බොරුවක් කියලානේ. මම කියන දේ බොරුවක් කියලා කියන්නේම බොරුවේද කියලා. මමෙක් නැහැ කියලා කියනවා මමත්වයේම ඉඳගෙන. දැන් මමෙක් නැහැ කියලා කියන්නේම මමත්වයේ. මමෙක් නැහැ කියලා කියන්න බෑ මමත්වයෙන් තොර වෙච්ච කෙනාට. පුළුවන්ද බෑනේ? කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? මමෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ. මේ බෙදන්නේ මමත්වයනේ. එයා ඒකයි තේරුම් ගත්තේ. සංස්කරණය කරන්නේ මමත්වය, විඥාන කරන්නේ මමත්වය, නාම රූප කරන්නේ මමත්වය, වේදනා කරවන්නේ මමත්වය, විඥානගත කරන්නේ මමත්වය. දැන් මෙයා විඥානගත කරන්නේ, සංස්කරණය ගත කරන්නේ, වේදනා ඇති කරන්නේ, සංඥා ඇති කරන්නේ, නාම රූප ඇති කරන්නේ. නාම රූප නිරෝධෝ සලායතන නිරෝධෝ පස්ස නිරෝධෝ නේද? ඒද ආදී කොට ඇති සියල්ල නිරෝධ නිරෝධෝ වෙලා භවය නෑ, භාවය නෑ, භව ගුණය නෑ. ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, මිනිසත් භාවය, තිරිසන් භාවය, දේව භාව මොකක් නෑ. භාව ලක්ෂණ නෑ. ගති විමුක්තයි. එහෙමනම් ගති විමුක්ත වුණාම ජාති ජරා ව්‍යාධි මරණ නෑ. ඒ අපූර්වත්වයේ දර්ශනය මුලින්ම ලැබෙන්නේ ඒ දර්ශනය ලැබීමේදී ආත්ම දෘෂ්ටිය සැක නොහිත ඉන්නව නෙමෙයි සැක හිතෙද්දි සැක හිතෙන්නේම නැති නිසා සැක නොහිත හිතෙන්නේ නැහැ. දැන් අපිට කියන්නේ ආගම් වලින් මේ ගැන සැක හිතන්නපා ස්වර්ගය නැති වෙයි. මේ ගැන සැක හිතන්නපා නිවන නැති වෙයි. බෞද්ධයෙක් නොවේ ඔබ කියනවා. සැක හිතෙද්දි කියනවා සැක හිතන්නපාලු. පුදුම සාධාරණයි නේද? දැන් මෙතෙන්දී අපි සැක නොහිත ඉන්නව නෙමෙයි සැක හිතෙන්නේ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ එක එක වෘත, එක එක හදපු වෘත, එක එක මේ සංකල්පවල අපි වල්ලලා මෝහණය කරන්න හරි, බඳන්න හරි, අදහන්න හරි, ආගම් මාරු කරන්න හරි, නේද? ලෙඩේ හොඳ කරගන්න හරි, මේන් කියලා මේ පිස්සු විකාර ඔළුව නරක් වෙච්ච මිනිස්සු ගාවට යන්න හරි අවශ්‍ය කරන්නේ නෑ. එතින්ද ගියාම ඕනනම් කියලා දෙන්න පුළුවන්, ඔයාගේ මෙන්න මේකෙන් තමයි ඔළුව නරක් වෙලා තියෙන්නේ කියලා එයාට උගන්වන්න හැකියාවයි තියෙනවා. ඔයා දෘෂ්ටියක් වෙලා තියෙන, ඔයා කරන්න මෙන්න මේ දේ, ඔයා කරන මෙන්න මේ අවිද්‍යාව ඈ කියලා එයාට පෙන්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තමයි මෝහයේ ඉදිනේ මිනිසුන්ව ඇදගෙන යන්නේ. දැන් මිනිස්සු හැමෝගෙම ළඟ ඔය ආගම් දහම ඇදහුවට ඒගොල්ලෝ මේ ආගම් දහම අදහන්නේ මමත්වේ පුරව ගන්න. දැන් කතරගම දෙවියන්ට සෑහෙන සැලකිලි දක්වනවා. මොන බණක් කිව්වටද කිසිම දහමක් දන්නවද කවුරුවත්? නෑ. තනිකර සල්ලි ලැබෙන්නමයි. ලැබෙනවයි කියපු නිසා දුවනවා. ලැබෙනවයි කියපු නිසා දුවනවා. ඒ නිසා අපිත් මේ පයින් ත්‍රිවිලර් එකේ යන්න ඕනේ. ඔය සල්ලි ලැබෙන්න මිනිස්සුන්ට වැඩ පිළිවෙලක් හැදුවා නම් මිනිස්සු හෝ ගාලා එනවා. සල්ලි ලබා ගන්න සල්ලි වේදම් කරනවා. සංකල්පේ මට උනත් හදන්න පුළුවන්. පොල් පිටක් හරි තිබිලා මේ වන්දනා කිරීමෙන් ඔබට බොහෝ සම්පත් ලැබෙනවා කරනවා. නේද? තේහෙම හරි මිනිස්සු යහපතට යොමු කරනවා නම් බොහොම හොඳයි. අපේ සායිතුමාර වත්තරටින් හදපු මොකක් දෙකක් ගිලලා, ඒක අර මැජික් බලයක් තියෙන ක්‍රමයක් තියෙන, බඩට ගිල්ල දෙයක් ආයි උඩට ගන්න ක්‍රමයක්. ඒ ක්‍රමයට මෙහෙම මෙහෙම උඩට අරගෙන එළියට ගත්තා. වත්තරන් මණික අරගෙන පෙන්නවා, මෙන්න කටින් මැව්වා. වත්තර ගිලලා මැව්වේ. අනේ එතුමා එහෙම හරි කරපේකට මම එතුමට ගරු කරනවා. මොකද අන්දම මෝඩ ජනයා එහෙම හරි පාලනය කරන්න ඕන. තමන්ගේ මුණුපුරේ කියවුවේ කොහොමද අනේ පිටිසිටුතුමා බනහන්න කියලා කාවනුවක් දෙනවා යන්න. ඒ වගේ මිනිස්සුන්ට ධනය පැත්තෙන් හරි පෙන්නලා, හම්බ කරන්න හරි පෙන්නලා මිනිස්සුන්ව යහපතට යවුවට මම එතුමට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ යහපත් චේතනාවෙන් කළා නම් එතුමට ඒක බොහොම හොඳ දෙයක් බවට පත් වෙනවා. නමුත් ඊට එහාට යන්න මිනිස්සු පුරුදු වෙන්න ඕන. අන්ධානුකරණයෙන් හරක් නොමර ඉන්නකවත්, හරක් මරණ එකවත් නෙමෙයි වැඩක්. අපි සත්‍යය තේරුම් කරගන්න ඕන. ඊළඟට එයාගේ නීතිය, එයාගේ දහම බවටපත් වෙන්නේ තමාට සංවේදීව ලෝකය දකින්න පුළුවන්. තමා අකමැති දේ ලෝකය තුලින් දකින්න කැමති නැහැ. ඒ නිසා ආත්මීය දහමක් තුලින් ලෝකය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයන්ට ලෝකේ කවුරුත් තහංචි දාන්න, විනය පනවන්න, නීති දාන්න උවමනා කරන්නේ. හිරිහැරයක්, කරදරයක්, පීඩාවක් කිසිදු කෙනෙකුට සිදු නොකරන්නට ඒ හදවත නිතරම දකිනවා සාධාරණත්වයේ සහ යුක්තිය. පුජ්‍යල දැඩි මනමත්වයක් නැති නිසා එයාට තියෙන පීඩාකාරීත්වය අඩුයි. එහෙනම් හැම දිනාටම දෙලව සැනසෙල්ල පිණිසම මේ ධර්මය හේතු වාසනා වේවා. වැඩි වැඩියෙන් ධර්මය ශ්‍රවණය කරන්න, කවේෂණය කරන්න, ඒ තුළින් ජීවිතය පැහැබර කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.